මලික් සමරවික්‍රම ඇමතිතුමා සිංහල ව්‍යාපාරික සංගමයට ගිහිලා කියනවා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට ඉන්දියාව සමග මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියානුවන්ට සම්පූර්ණයෙන් විවෘත කරන මේ රටේ වරක් දෙවරක් ගේන්න හදලා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ විරෝධය නිසා නතර කරපු ඉන්දියාව සමග සේවා ආර්ථික ගිවිසුම අත්සන් කරන අය. මම කිව්වේ සීපා අග්‍රීමන්ට් එක අපි අත්සන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඉන්දියාවත් සමග ඉකොනොමික් සහ ටෙක්නොලොජි කෝපරේෂන් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම අහන්නේ ප්‍රශ්නයක්. ඒක කරන්න ඉස්සෙල්ලා අපි එක්කලාම අපි සාකච්ඡා කරලා අපේ රටට වාසි වෙන විදිහට තමයි අපි ඒක අත්සන් කරන්නේ.